ව්‍යවහාරික වර්ෂයෙන් 2000 ජූලි මාස 15 වන දින පැවති 7 භාවනා වැඩසටහනේ දවල් වරුවේදී දේශනා කරන ලද දම්සක් පැවුතුම් සූත්‍ර දේශනාව. නමස්කාර වේවා පුදුරුවනට සමද බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමද සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමද මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමද තිසරණ සරණ යමි. සාදු සාදු. අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ දම්සක් පැවතුම් සූත්‍රය. මේක සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ 5 වෙනි කොටසට. 5 වෙනි කොටසේ 2 වෙනි භාගයටයි සඳහන් මේ සූත්‍රය අයිති වෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තමයි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම මේ ලෝකයට තමන් අවබෝධ කරගත්තු ධර්මය දේශනා කොට වදාළේ. ඉතින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන්න කලින් උන්වහන්සේ මේ ලෝකේ බුදු ඇසින් විමසලා බැලුවා. උන්වහන්සේ දැක්ක මේ ලෝකේ ඉන්නව කරුණු තේරුම් කරලා දෙන්න පුළුවන් අය, කරුණු තේරුම් කරලා දෙන්න අපහසු අය, වහා අවබෝධ කරන අය, වහා අවබෝධ නොකරන අය, නේතරා තිරම් වල අය. උන්වහන්සේ දැක්ක මේ ලෝකෙ සිටිනවා කෙලෙස් අඩු අය. ඒ අය ධර්මය ඇසුවාම අවබෝධ කරනවා. දැන් මෙතන ඉන්න වැඩි පිරිසක් කෙලෙස් අඩු අය. ඔක්කොම වගේ මෙතන ඉන්නේ කෙලෙස් අඩු පිරිසක්. ඒකනේ මේ ධර්මය කරා යන්නේ. ඉතින් ධර්මය අහනකට අපි කවුරුත් අවබෝධ කරනවා. ඉතින් උන්වහන්සේ දැක්ක මේ ලෝකෙ නිලුම් පොකුණක් වගේ. නෙළුම් පොකුණ තියෙනවා හොඳට මෝරලා වතුරින් උඩට ආපු පිපිච්ච නෙළුම් මල්. ඒ වගේම නෙළුම් පොකුණ තියෙනවා මෝරගෙන එන පිපිගෙන එන නෙළුම් මල්. ඒ වගේම නෙළුම් පොකුණ තියෙනවා වතුර ඇතුලේ තියෙන පුංචි නෙළුම් මල්. මේ වගේ ඒවා තියෙනවා. ඉතින් උන්වහන්සේ උපමාවෙන් මේ ලෝකෙ දිහා බලලා ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා මේ ලෝකෙට ධර්මය දේශනා කරන්න ඕන. උන්වහන්සේ බොහොම ලස්සන ප්‍රකාශයක් කළා. අපාරුතා තේසං අමතස්ස ද්වාරා සෝතවන්තෝ පමුංචස්සු සද්ධං. මේ ලෝකේ විමුක්ති සොයන අයට අමාදුර විවෘත කරන ලදී සද්ධාවත් අය කන්යම අසත්‍රා කියලා උන්වහන්සේ ඉස්සෙල්ලාම් ප්‍රකාශ කළේ. ඉතින් පින්වතුනි ඊට පස්සේ උන්වහන්සේ බැලුවා කාටද ධර්ම දේශනා කරන්න උරුනේ සුදුසු. ඉක්මනින්ම අවබෝධ කරගැනීමේ හැකියාවකින් හිටියා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර කියන දෙදෙනා. නමුත් ඒ දෙදෙනා ඒ වෙනකොට මේ පරලෝක ගිහින් හිටියේ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මට බොහොම උපකාර කළා මේ පස්වග මහණුන් වහන්සේලා. මේ පස්වක මහණුන් දැන් සිටින්නේ ඉසිපතන මිගදායේ කියලා උන්වහන්සේ දුටුවා. දැකලා උන්වහන්සේ උරුවෙල් දනව්ව ඉඳලා ඉසිපතන මිගදායට වැඩම කළා. ඉතින් උන්වහන්සේ ඇතුළු වෙනකොට මිගදායට ඉසිපතනේ ඈතදීම දැක්ක පස්වක මහණුන් දැකලා උණුන් කතාබස් වුණා. ආන්න ශ්‍රමණ ගෞතමයන් එනවා. ඒ අපි කිව්වේ එයාට වැරදුනා කියලා. ඔන්න එයා එනවා. දැන් මේගොල්ලෝ හිතුවේ මේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන් මේ පාර වැරදුනා කියලා. ඉතින් කෝ දැන් අපි එතුමා ආවට පස්සේ අපි සැලකිලි මුකුත් නොදක්වා ඉඳමු. උසස් කුලයක කෙනෙක් නිසා අපි ආසනයක් විතරක් පනවමු කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ලං වෙද්දී ඒ අය කතාබස් කරගෙන හිටපු ඒ වැඩපිළිවෙල ඒ විදිහට කරන්න බැරුව ගියා. කෙනෙක් ගිහිල්ලා උන්වහන්සේගේ පාත්‍රා සිවුරු පිළිගත්තා. කෙනෙක් ගිහින් උන්වහන්සේට පාදෝවණේ කරන්න පෑන් භාජන පිළියෙල කළා. කෙනෙක් ගිහින් ආසන පැනෙව්වා. ඉතින් මේ වගේ සියලු දෙනා ගෞරව සම්මාන දැක්වුවා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ආවට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි, හරි ලස්සන වචනයක් තියෙනවා. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වචනේ. මහණෙනි, තථාගත අරහත්, තථාගත තෙමේ අරහං කෙලෙස් නසුව සම්මා සම්බුද්ධෝ සමන්වාස අවබෝධ කළා. අමත මදිගත අමෘතේ සාක්ෂාත් කළා. කිව්වහම මේ ඒ කට්ටියට විශ්වාස කරන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ස්වභාවික ගමනකින් දේනම් වැඩම කරලා තියෙන්නේ. උන්වහන්සේගේ ශාරීරික වශයෙන් දකින්න කිසි වෙනස්කමක් තිබුණේ නැහැ. උන්වහන්සේ ඒ වෙලාවේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදුවාගෙන ගියේ නැහැ. එහෙම වුණා නම් මොනවා වේද? එහෙමනම් අර හිතනවා ඒකාන්තයෙන්ම මෙතන මැජික් එකක්. එහෙනම් මෙයා මේ මාව රවට්ටන්න තමයි මෙයා එන්නේ, මේ අතුරාවට රවට්ටන්න. මේ රැසීදගෙන එමිනම් පහදවන්න. එහෙම හිතන්නේ. ඒ කිසි දෙයක් තිබුණේ නැහැ. සාමාන්‍ය මිනිසෙක් වගේ උන්වහන්සේ වැඩි. උන්වහන්සේගේ ඒ දුෂ්කර ක්‍රියා කරන කාලේ තිබිච්ච ඉරියව් පැවැත්ම කිසි වෙනසක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් අරගොල්ලෝ ඇහුවා, ඒගොල්ලෝ කිව්වා මේ පස්වක මහණුන් ශ්‍රමණ ආශ්මත් ශ්‍රමණ ගෞතමය, ඔබ අපමණ දුෂ්කර ක්‍රියා කරපු කාලේ ඔබට බැරි වෙච්ච දේ මේ ඔබ බොහොම හොඳට මේ සිව්පසයේ පිළි අරගෙන බොහොම සැපසේ වාසය කරන වගේ පිරින මේ අවදී කොහොමද ඔබ ධර්මයේ දකින්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි, ඔය විදිහට කතා කරන්න හොඳ නෑ. ආයුෂ්මත් කියලා සමාහා සමකට කතා කරන්න එපා. තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සිව්පසයේ බහුලකට වාසය කරන්නේ නැහැ. එහෙම කියද්දි දෙවෙනි වතාවෙත් ආයමත් ප්‍රකාශ කළා ඒගොල්ලෝ. ඒ ප්‍රශ්නේ මෙව්වා. බුදුරජාණන් වහන්සේ ඒ විදිහටම පිළිතුරු දුන්නා. තුන්වෙනි වතාවත් ඒ ප්‍රශ්නේ මෙව්වා. තුන්වෙනි වතාවත් පිළිතුරු දීලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අහනවා, මහණෙනි, මීට කලින් කිසිම දවසක මම මෙවැනි ප්‍රකාශයක් කරලා තියෙනවද? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි අමෘතේ සාක්ෂාත් කළා කියලා ප්‍රකාශ කරලා තියෙනවද? එයායි ප්‍රකාශ කළා නෑ ස්වාමී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, මොකද කියා හිටියා? එහෙමනම් අසාගෙන ඉන්න මම අවබෝධ කළා, මන් දැන් කියා දෙන්නම් කිව්වා. ඊට පස්සේ ඇය මොකද කළේ? ඒක හරි ලස්සනට තියෙන වචන කීපයක්. සුසු සුසු සින්සු, ඒ කියන්නේ හොඳට ඒක අසා ගන්න ඕන කියන අදහසට පැමුණුණා. සෝතං ඕදහින්සු, හොඳට කන් යොමු කළා. අඤ්ඤා චිත්තං උපට්ඨපේසු, අවබෝධ කරගැනීම පිණිස සිත පිහිටුවා ගත්තා. එහෙමයි ඒක ඇහුවේ. ධම්මසක්කවතුන් සූත්‍ර දේශනේ මේකෙදි පැහැදිලි විශ්වාසයකට පැමුණුනේ හතර දෙනා පස් දෙනාගෙන් එක්කෙනයි. කවුද? කොණ්ඩඤ්ඤාමඳුරෝ පැමුණුනා විශ්වාසයකට ඇත්ත. මොකද මේ මෙතුමා කුඩා අවදී තනිකරම මම පළවෙනි මතයේ හිටියා. මොකද්ද? ඒකාන්තයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙන පුණ්‍යවන්තයෙක් කියලා. එහෙනම් දැන් සම්බුද්ධත්වයට පත් වෙලා ඇති කියන මතයේ ඉඳලා තමයි එයා ධර්මය අහුවේ. එහෙනම් ධර්මය අහන්න ඉස්සෙල් ඕම නැයි මොකද්ද? විශ්වාසය. සැකයෙන් හිටියොත් එහෙම ධර්මයේ නෙමෙයි යහුවෙන්නේ. මේ ප්‍රශ්න ඔස්සේ යනවා මිසක් ධර්මේ කරා යන්නේ නැහැ. විශ්වාසයේ වමනයි. අන්නේ විශ්වාසයේ තිබුණා යාපල. ඊට පස්සේ හරි වේගවත් හිටිය දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන්නේ උන්වහන්සේ සෝතාපන්න වුණාට පස්සේ ඊට පස්සේ භද්දී වප්ප කියන දෙනම සෝතාපන්න වුණා. ඊට පස්සේ මහානාමස්සදී කියන දෙනම සෝතාපන්න වුණා. ඊට පස්සේ පස්නමටම පිළිවෙලින් ධර්මය කියා දුන්නා. තුන් නමක් පිළිසුදාලාදියා, දෙනමක් පිළිසුදාලාදියා, පස්නමක් ඒකින් යකුණා. බුදුරජාණන් වහන්සේත් එක හය නමම යකුණා. ඉතින් ඊට පස්සේ තමයි ඒ සියලු දෙනා වහන්සේම එකතු කරලා ආත්මයකින් තොර මේ වැඩපිළිවෙලේ තියෙන මූලික ලක්ෂණ ටික, අනාත්ම ලක්ෂණ දේශනා කළේ. ඒ දේශනාව අසාගෙන ඉන්නකොට ඒ සියලු දෙනාම අරහත්ත්වයට පත් වුණා. දැන් මේ දේශනාව අහගෙන ඉඳලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපට්ඨියට පත් වුණා. ඒ කියන්නේ සෝවාන් වුණා කියන්නේ මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා. මේක බුදුරජාණන් වහන්සේ වදාරන බොහෝම ලස්සනට මේ භික්කවේ අන්ත මහණෙනි අන්ත දෙකක් තියෙනවා. සබ්බජිතේන නසේවිතම්පා, මොක්ෂය හොයන අය සේවනේ නොකළ යුතුයි. මොනවද? කාමේසු රූප සම්පති ගන්ධ රස ස්පර්ශ කියන මේවට කාම සුඛ අල්ලිකාන යෝගෝ, ඒ කාම සැපේ ඇලී ගැලීම වාසය කිරීම. හීනෝ, ඒක හීන දෙයක්. ගම්මෝ, ඒක ලාමක දෙයක්. පෝතුජ්ජනිකෝ, ඒක පෘතජ්ජන පිරිසට අයිති එකක්. අනර්යෝ, ඒක ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ නැති එකක්. අනර්ථ සංහිතේ, ඒක අර්ථ අහිත සෝපිනිස පවතින එකක් නෙවෙයි. දැන් බලන්න මේකේ තියෙන අර්ථය. කාමසුඛේ, ඒ කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, කාමසුඛේ. මේවා මුල් කරගෙන නෙමෙයිද මේ ලෝකේ පව සිද්ධ වෙන්නේ. මිනිස්සුස් කාමී වර්ධව හැසිරීම්, බොරු කීම්, ප්‍රාණඝාත කිරීම්, කේලාන් කීම්, නින්දා පහස කිරීම්, කදා කප්පල් කිරීම්, හොරමරකම්, වංචාකම්, මේ ඔක්කොම කරන්නේ මේ කාමසුඛේ නිසා නෙමෙයිද? කාමසුඛේ මුල් කරගෙන වෙන එකක් මුල් කරගෙන මිනිස්සු පව කරන්නේ. සම්පූර්ණ මිනිස්සු පව කරන්නේ කාමසිකල්ලි කාණ යෝගේ නිසා. ඒකට අනර්ථ සංහිතෝ, විපද පිණිස පවතිනවා කියලා කියන්නේ. ඒක ඇලි ගලි වාසය කරන කෙනෙක් සීමාව දන්නේ නැහැ. එයා පව කරන, එයා කල්පනා කරන කොහොම හරි ඉන්ද්‍රියම් පිනෝපිනෝම ඉන්න. ඉතින් ඒ සඳහා ඕන දෙයක් කරනවා. ඒක අනර්ථ සංහිතයි. ඒක විපතක් පිණිස පවතිනවා. ඊළඟ එක අත්ති කිල මතාන යෝගය. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. දැන් අරකට හීන ගම්ම පෝතුජ්ජනික කියලා තුනක් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ ඔක්කොටම එකයි. දුක්ඛෝ, තමා පෙළමින් වාසය කිරීම දුක් සහිත එකක්. අනර්යෝ, ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ නැහැ. අනන්ත සංවිතෝ, හිත සෝපිනිස පවතින්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට කලින් මේ අත් දෙකෙන් දෙකම තිබුණා. උන්වහන්සේ කාමසුඛයේ ඇලි ගලි වාසය කළේ නැද්ද ගිහි කාලේ? වාසය කළා. පසු උන්වහන්සේ තේරුණා ඒක වැරදි. ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? ඒක ආචාර්යල වැටුනේ මොන පැත්තටද? ඊළඟන්ටද? මොකද ඒ? අත්ථ කිලමතානි යෝගයට. මෙන්න මේක අපේ රටේ වැරදි විදිහට තෝරන එකක් තියෙනවා. ඒ තමයි සමහරු කියනවා කාමයේ කාමසුඛය කියන්නේ සැපය. ඇලීම අත්ථ කිලමතානි යෝගය කියන්නේ ගැටීම. ඇලීමත් ගැටීමත් නැතුව හිටියම මධ්‍යම ප්‍රතිපදාවයි කියලා. එහෙම කියන්නේ අහලා නැද්ද? එහෙම කියන අය ඉන්නවා. ඒ ඔක්කොම වැරදි විදිහට බුද්ධ වචනේ තෝරන අය. ඇලීමයි ගැටීමයි නැතුව සිටියාම එයා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව බව එයා දන්නේ නැහැ. එහෙම කියන අය ඉන්නවා. එහෙම කියන අයගෙන් ප්‍රවේශම් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අත්ථ කිලමතානි යෝගයේ ඒකත් අතහරින්න ඕනේ. කියන්නේ ශාරීරික දුක් දෙමින් වාසය කිරීම. කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවනි. සමහර ඒ වගේ ප්‍රශ්න අහන්න සම මම සීකරවන්නේ. ඇයි මෙච්චර සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම්පුරාගෙන ආපු කෙනෙකුට අවසානාත භාවෙත් මේ වගේ ශාරීරික වශයෙන් දුක් දෙමින් මේ පාඩම ඉගෙන ගන්න සිද්ධ වුණේ කියලා? ඒක මේ ජීවිතයේ ප්‍රායෝගිකව හිතන්නේ නැති නිසා ඇති කරගන්න එකක්. ඒ කියන්නේ උන්වහන්සේ සම්පූර්ණ තමංග ජීවිතේ අනාවැකි කොච්චර කිව්වත් අනාවැකි කියලා තිබෙන කුඩා කාලේ ඉඳලා මේ සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් උන්වහන්සේ නිකන් හිතේනේ ආ මම බුදු වෙන්න ඉන්න කෙනානේ කියලා නිකන් හිතේනේ. උන්වහන්සේ ප්‍රායෝගික වෙහෙස මහන්සි වුණා. ඒක උන්වහන්සේගේ ජීවිතේ පුරාම කියනවා. මං පුදුමාකාර සිදුවීමක් කියන්නම් උන්වහන්සේගේ ජීවිතේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට අනුමත කළ තිබුණේ සිවුරු අනුමත කළ තිබුණේ නැහැ. පාංශකූල වස්ත්‍ර, ඒ කියන්නේ මේ මලමිනිය උත ආපු වස්ත්‍ර වලින් තමයි සිවුරු පොරෝල සිවුරු මහල පෙරෙව්වේ. ඉතින් උන්වහන්සේලා සමහර දවස්වලට වැස්සට තිබිලා දූවිලි වලට අහු වෙලා දිරාපු සිවුරු ඇතුව තමයි යාමයා වඩින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකලා උන්වහන්සේ කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේලාට අවසර දෙන්න ඕනේ ගෙවල් වලින් පූජා කරන සිවුරු පිළිගන්න. ඔන්න අවසර දුන්නා ගෙවල් වලින් පූජා කරන සිවුරු පිළිගන්න කියලා. අවසර දීපු ගමන් දැන් ඉතින් රාජකීය පවුල් වලින් මහානෙච්චය ගොඩාක් හිටියේ ඒ කාලේ. ආරංචින බුදුරජාණන් වහන්සේ සිවුරු පිළිගන්න අවසර දුන්නා. දැන් අපි කියමු පුතා දැන් පැවිදි වෙලා ඉන්නේ. දැන් ඔන්න අම්මගෙන් එක සිවුරක්. තාත්තගෙන් තව සිවුරක්. අක්කගෙන් තව සිවුරක්. එතකොට නංගිගෙන් තව සිවුරක්. මල්ලි සිවුරක් මහල කීන් දෙනවා. නෑනත් සිවුරක් ගිහිලා දෙනවා. මසිනත් සිවුරක් ගිහිලා දෙනවා. නැන්දත් සිවුරක් ගිහිලා දෙනවා. නැන්දගේ දුවක් සිවුරක් ගිහිලා දෙනවා. නැන්දගේ පුතෙක් සිවුරක් ගිහිලා දෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙයා සිවුරු එකතු කරනවා. බලන්න හිතට වෙන දේ. ඉස්සර මුකුත් නැතුව ගියපු අය දැන් චාරිකාවේ වඩින ලොකු සිවුරු පොට්ටනියක් ඔළුවේ තියාගෙන. බුදුරජාණන් වහන්සේ දැක්ක මේක දැකලා කල්පනා කළා අනේ මේ පිරිස මොනතරම් ශ්‍රද්ධාවෙන්ද පැවිදි වුණේ. මේ චූටි කාරණේට අහුණානි. එහෙනම් මම මේ ඇයට සිවුරු වලට සීමාවක් පනවන්න ඕන කියලා. බලන්න කොච්චර මානසිකව බැලුවද කියලා. එක දවසක් රාත්‍රී සීත කාලේ ඇඟේ සිවුර නැතුව අඳුනි පිටින් එළියේ වාඩි වෙලා වැඩ සිටියා. ඉතින් උන්වහන්සේ සිවුර නැතුව අඳුනි පිටින් වැඩ ඉන්නකොට දැන් රෑ වෙන සීතලයි. ඔන්න උන්වහන්සේ ඉස්සෙල්ලා මේ જાතේ සිවුරක් තනිපට සිවුරක් පොරවගත්තා. දැන් ඔන්න සීතල අඩු වුණා. දැන් තාම එලිමහනේ ඉන්නේ. උන්වහන්සේ දැන් එලිමහනේ ශක්මන් කරනවා වැඩ සිටිනවා. ආයි සීතලයි. දැන් ඒක සිවුරෙන් මදි. ඊට පස්සේ දෙපට සිවුරක් අරන් පොරවගත්තා. ඊට පස්සේ මොකද උනේ? පාන්දර වෙනකොට ඔන්න එළිය වැටුණා හරියට. බලන්න කොච්චර මානසිකව බැලුවද කියලා. එදා භික්ෂුන් වහන්සේලා රැස් කළා පසුවදා රැස් කළා කිව්වා මහණෙනි මහණෙනි මා ඔබලාට මෙන්න මෙහෙම සිවුරු පිළිගන්න කිව්වට පස්සේ මෙන්න මෙහෙම එකක් වුණේ ඉතින් මං කල්පනා කළා සිවුරු වල සීමාවක් කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා උන්වහන්සේ තීරණයට ආවේ කොහොමද සිවුරු තුනකින් යැපෙන්න පුළුවන් කියලා උන්වහන්සේ ප්‍රායෝගිකව අනුගමනය කළා තීරණයකට ආවේ ඊට පස්සේ කිව්වා මහණෙනි මම අදනි පිටින් වාසය කළා ඉලි මහණෙනි ඊට පස්සේ සීතල ආවා ඊට පස්සේ සිවුර පොරව ගත්තා ඊට පස්සේ පාන්දර වෙනකට ආයෙමත් සීතල වැඩි වුණා ඊට පස්සේ දෙපට සිවුර පොරව ගත්තා සීතල නඳුනා මට දැන් තේරෙනවා සිවුරු තුනක් ඇති ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් වෙලා කොච්චර මානසිකව බැලුවද යම් කිසි දෙයක් කියා දෙන්නකට යම් කිසි දෙයක් පනවනකට අන්න මිනිස්කම ඉතිරි පිරී ගිය කෙනෙක් කිසිම දවසක නීතියකින් කියලා හා මම සම්මා සම්බුදු කෙනෙක් මට මේ කාරණේ මෙහෙම තේරෙනවා එහෙම ප්‍රකාශ කළා නැහැ පුදුමාකාර විදිහට මිනිස්කම ඉතිරි පිරී ගිය කෙනෙක් ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දා ඔන්න අත්තිපිල මතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගික නාන්ත දෙකට වැටෙන විපා කියලා ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි මේ අන්ත දෙකට නොපැමිණ ඒතේතේ උභවන්තේ අනුපගම මේ අන්ත දෙකට පැමිණෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතේ නවි සම්බුද්ධ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා මොකද්ද මධ්‍යම ප්‍රතිපදාවෙන් ඇති වෙච්ච දේ චක්කකරණී නෝනස පාදලා දෙනවා ඥානකරණී ඥානි උපද්දවල දෙනවා උපසමාය කෙලෙස් සංසිදෝනවා අභිඥාය සුවිශේෂ අවබෝධය ඇති කරලා දෙනවා සම්බෝධාය කෙලෙසුන් ප්‍රහාණය කිරීම පිණිස අවබෝධය ඇති කරලා දෙනවා නිබ්බානාය නිවීම පිණිස නිවන පිණිස සංවත්ති පවතින ඔන්න මධ්‍යම ප්‍රතිපදාව යම් කිසි කෙනෙකුට එනන් නුවණ අවශ්‍ය නම් දහම්මස අවශ්‍ය නම් සංසිඳීම අවශ්‍ය නම් විශේෂ ඥානය අවශ්‍ය නම් සම්බෝධිය අවබෝධය නිර්වාණය අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ යුතුයි ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ එමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන්නේ දිට්ඨි කියන්නේ මොකද්ද දිට්ඨි කියන්නේ තමා තුළ ඇති ආකල්පය සම්මා අවබෝධයක් ඇතිවන පිළිවෙලට තමා තුළ තියෙන ආකල්පය සම්මා දිට්ඨි මොන අවබෝධයද චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තමා තුළ ඇති ආකල්පය තමයි සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය පිණිස තමා තුළ ඇති ආකල්පේ සම්මා දිට්ඨිය. ඒ තුළ තමයි මනාවට කල්පනා ගොඩනංවන්නේ. ඒක මොකද්ද? සම්මා සංකප්ප. එහෙම මනාවට කල්පනා ගොඩනංවන කෙනෙක් වචනේ පාලනය කරනවා. එතකොට මොකද්ද? සම්මා වාචා. එයා කායික ක්‍රියා පාලනය කරනවා. එතකොට මොකද්ද? සම්මා කම්මන්ත ජීවන ප්‍රඥාත්ම ධර්මික පවත්නවා ඒක මොකද්ද සම්මා ආචීව එයා මොකද කරන්නේ කෙලෙස් තවුණු වීරියෙන් වාසය කරනවා ඒක මොකද්ද සම්මා වායාම එයා සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන ඉන්නවා ඒක මොකද්ද සම්මා සති එයා සමාධිය වඩනවා සම්මා සමාධි දැන් මේ පිළිපෙතින් කරන්න සිටින්නේ ඒක තමයි ඒක කුමක් සඳහාද කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අන්නේ මේකේ පෙන්වන බුදුරජාණන් වහන්සේ මහණෙනි මේකයි දුක පිළිබඳ ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය ආර්ය සත්‍ය දුක සත්‍ය මොන සත්‍යයක්ද ආර්ය සත්‍ය ආර්ය සත්‍ය කියන්නේ ඒ කියන්නේ දුක අවබෝධ කිරීම තුල කෙනෙක් එයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා දැන් මේ පින්තුන් දුක අවබෝධ කළ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. මම දුක අවබෝධ කළ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. වෙන කෙනෙක් දුක අවබෝධ කළ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. අවබෝධ කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන නිසායි මේ දුකට ආර්ය සත්‍ය කියන්නේ. එහෙනම් අපි මේ දුක අවබෝධ කළ යුතු එක. මොකක්ද? ඉපදීම දුකක් බව. දැන් අපිට චූටි දරුවෙක් දැක්කහම අනේ දුකක් කියලා හිතෙන්නේ. අපිට චූටි ළමයි දැක්කහම රෝස මල් වගේ ඉන්නවා දැක්කම අපිට මොකද හිතෙන්නේ? අනාගතේ යා හෙළෙන දුක් අඳුළු අපිට පේනවද? අනාගතේ යා හිතින් කයින් දුක් විඳින එක පේනවද? ඒ මුකුත් අපි හිතන්නේ නැහැ පේන්නේ නැහැ. අපිට එක අනේ ලස්සන බබෙක් කියලා. නමුත් එයා අනාගතේ කොච්චර නම් දුක් අඳුළු වෙලයිද? මේ ඉපදීම දුකක් කියලා තේරුම් ගත්ත කෙනෙක් තමයි ආයි ඉපදීමට අකමැති වෙන්නේ. ජරාපි දුක්ඛ. ජරාවට පත් වීම දුක. අපි දන්නන්නේ මේ ජරා ජීවිත වීමේ සීමාවක් නැහැනේ. හොඳටම උත්පල වෙලා යනවා. නමුත් ඒක අවබෝධ කරනකන් අපිට මේක දුකක් හැටියට පේන්නේ නැහැ. ව්‍යාධිපි දුක්ඛෝ. රෝග පීඩා වලට ලක්වීම දුක. එතකොට මේ ශරීරය තුල තියෙන මේ එකකින්වත් තනල යන්න බෑ. මේවා මේ ආර්ය සත්‍ය. මරණම්පි දුක්ඛං. මරණයට පත්වීම දුක. දැන් මේ කියාපු ඒවා කොහොම මේ ලෝකේ කවුරුවත් සැපයි කියලා පිළිගන්නේවද? නෑ. අප්පේහි සම්ප්‍රයෝගෝ දුක්ඛෝ. අප්‍රිය වස්තුන් හා පුද්ගලයන් සමග එක්වන්ට සිදුවීම දුකකි. ඒක දුකක් නෙවෙයිද? ඒක ස්ථිර වශයෙන්ම දුකක්. පීහි විප්පයෝගෝ දුක්ඛෝ. ඔව්, ප්‍රිය වස්තුන්ගින් හා පුද්ගලයන් සමග පුද්ගලයන්ගින් වෙන්වන්න සිද්ධ වීම දුකක්. දුකක් නෙමෙයිද? දුකක්. යම් පිච්ඡන් නලබති. ඔව්, කැමති යමක් නොලැබේද තම්පි දුක්ඛං. ඒකත් දුකයි. සංකිට්ඨේන කෙටියෙන් කියවොත් පංච උපාදානස්කන්ධා දුක්ඛා. කොටින්ම කියවොත් පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් මතක තියාගන්න, මේ පංච උපාදානස්කන්ධේ මුල් කරගෙන තමයි මේ දුක පවතින්නේ. මේ දුක පවතින්නේ පංච උපාදානස්කන්ධේ මුල් කරගෙන. පංච උපාදානස්කන්ධයේ පවතිනකන් ඉපදීම තියෙනවා. පංච උපාදානස්කන්ධයේ පවතිනකන් ජරාව තියෙනවා. ව්‍යාධියෙන් රෝග පීඩාවට පත්වීම තියෙනවා. ඒ වගේම මරණය තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. අප්‍රියයන් හා එක්වීමේ දුක තියෙනවා. කැමති දේ නොලැබීමේ දුක තියෙනවා. මේ සියලු දුක තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේක තමයි අපි අප අමාරුවෙන් නමුත් නූණින් විමසා තෝරා බේරාගෙන අවබෝධ කළ යුත්තේ. අපි අවබෝධ කළ යුතු දේ තමයි පංච උපාදානස්කන්ධයේ දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළා රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ. දැන් හොඳට බලන්න, මේ ශරීරය හැදිලා තියෙන්නේ සතර මහා භූතයන් හටගත්තු දේවල් වලින් නේද? මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තුළ අපට ශරීර කීයක් ලැබිලා තියෙනවද? දැන් මේ වෙනකොට අපට ශරීර කීයක් තියෙනවද? අපට ශරීර කීයක් තියෙනවද මේ වෙනකොට? හයක්. ශරීර තුනක් තියෙනවා. දැන් මේ තියෙන මේ ශරීරයට මොකද්ද කියන්නේ? කබලින්කාර ආහාරය අනුභව කරන ඕලාරික ශරීරය. ගොරෝසු ශරීරේ මේ. තව ශරීර දෙකක් තියෙනවා. ඔව් මනෝමය ශරීරයයි රූපී මනෝමය ශරීරයයි අරූපී සංඥාමය ශරීරයයි කියලා දෙකක් තව තියෙනවා. දැන් අපි ළඟ තියෙන්නේ මේ ගොරෝසු ශරීරය තමයි දැන් පේන්නේ අපිට. නමුත් මේ ගොරෝසු ශරීරය ආශ්‍රය කරගෙන පවතින තව ශරීර දෙකක්. මනෝමය ශරීරයකුයි අරූපී සංඥාමය ශරීරයකුයි. දැන් මේ ශරීර ප්‍රකට නැත්තේයි ගොරෝසු ශරීරය තියෙන නිසා. මේ ගොරෝසු ශරීරය අතහැරිච්ච ගමන් මේ ශරීර දෙක ප්‍රකට වෙනවා. දැන් මේ සමහරු ඉන්නේ සමාධිය වඩලා හතරවෙනි ධ්‍යාන වඩලා මනෝකම් යන්නේ මනෝ ශරීරය යන අය ඉන්නවා. මනෝකම් යන අය ඉන්නවා. ඒ යන්න පුළුවන්කම තියෙන මේ ශරීරය මනෝමය ශරීරයක් තියෙන නිසා. ඒ ශරීර තුනම ප්‍රහාණය වෙන්නේ අරහත්ත්වයේදී. ඒ ශරීර තුනම සකස් වීම නවතිනවා අරහත්ත්වයේදී. ඉතින් දැන් රූපී ස්වභාවයක් නිසා සතර මහා භූතයන්ගෙන් හටගත්තු රූප උපාදානස්කන්ධී ක්‍රියාකාරීත්වය, වේදනා උපාදානස්කන්ධී, සංඥා උපාදානස්කන්ධී, සංඛාර උපාදානස්කන්ධී, විඥාන උපාදානස්කන්ධී ක්‍රියාකාරීත්වය නිසා තමයි මේවා ලැබිලා තියෙන්නේ. නමුත් දැන් අපි ඇලි ගලි වාසය කරන්නේ මොන ශරීරයකද? මේ ශරීරයේද? ඔව් ඕලාරික ශරීරයේද? මේක ගැන ලස්සන කතාවක් මට මේ ළඟදී අහන්න ලැබුණා. මොකද්ද? එක සිටුවරේකට භාර්යාව හතර දිනක් හිටියා. එයා පළවෙනි භාර්යාව ගැන කිසිසේත්ම සැලකුවේ නැහැ. දෙවෙනි භාර්යාවට යන්තම් සැලකුවා. තුන්වෙනි භාර්යාවට ඊට වඩා සැලකුවා. හතරවෙනි භාර්යාවට තමයි හොඳටම සැලකුවේ. ඉතින් දැන් මෙයා මේ සිටුවරේ මරණාසන්න වුණා. මරණාසන්න වෙච්ච වෙලාවේ ඉතින් මෙයා කල්පනා කරලා දැන් මම මැරෙන්න යන්නේ. මම බොහොම ආදරෙන් සැලකපු භාර්යාව ගාවට ගිහින් කියන්න ඕනේ මාත් එක්ක එන්න කියලා. ඉතින් ගිහින් කිව්වා අනේ ඔයා එනවද මාත් එක්ක යන්න? මතක් කරන්න එපා කිව්වා. බොහොම වේදනාවට පස්සේ නපෝ මෙයාටද බං සැලකුවේ. ඊට පස්සේ ආ ඊළඟ එක්කෙනා ගාවට ගිහින් කිව්වා ඔයා එනවද මාත් එක්ක යන්න? ඔයාවත් එනවද? බෑ බෑ බොහොම කනගාටුයි කිව්වා. ඊළඟට සැලකපු එක්කෙනාට කිව්වා දැන් දෙන්නෙක්ම ඉන්න බෑ කිව්වා. ඔයාවත් එනවද? ඒක වැඩිම වුණොත් මං එන්නම් කනත්තට විතරක්. ඊට එහා බෑ කිව්වා. මම බොහොම ශෝකින් ඉන්නකට අනිත් එක්කෙනා කියනවා නොසලකාම කිඳිරි ගාගෙන එක්කෙනෙක් කියනවා කිඳිරි ගාන හඳින් එහෙනම් මම එන්නම් ඔයත් එක්ක කියලා. කවුද මේ නොසලකාම බැහැර කරපු එක්කෙනා? ඒ වගේම තමයි ලක්ෂණ. අර හොඳට ආතරින් සැලකපු භාර්යාව තමයි ශරීරේ. ශරීරේ එන්නේ නැහැ මැරෙන එකට අපිත් එක්ක. දෙවෙනුව හොඳට ආදරෙන් සැලකපු එක නම් තමයි ඉඩකඩ දීපල. එයා එන්නේත් නැහැ. ඊළඟ එක්කෙනා තමයි ඥාති මිත්‍යාවලු. ඒගොල්ලෝ වල ළඟට ඉතරයි. නොසලකා හරපු එක්කෙනා තමයි හිත. එයා තමයි එන්නේ. ඉතින් ඒ වගේ මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාවලිය නිසා අපි මේක අවබෝධ කරගන්නේ නැහැ. මොකද විඥාණයෙන් හැමතිස්සෙම මායාකාරී විදිහට මේ ජීවිතේ ලස්සන පෙන්වලා දෙන්න හදනවා. ආස්වාදයක්ම පෙන්වලා දෙන්න හදනවා. චේතනාවෙන් හැමතිස්සෙම ඒකට උවමන කර්ම රැස් කරනවා. සංඥාවෙන් අපි හොඳ දේවල්ම තෝරගන්න බලනවා. සතුන් විඳින්න හදනවා. ඉතින් මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ පවත්තන. පවත්තනකන් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුන්නස් තමයි පවත්තන්න තියෙන්නේ. මේ කාරණය බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ඛාරය සත්‍යයක් හැටියට අනිවාර්යයෙන්ම අපි දැක්ක යුතුයි. අපිට මේකෙන් ගැලවෙන්න නම් ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ දුකට හේතුව, දුක හටගන්න හේතුව. පෝනෝ භවිකා, යායිමත් භවයක් හදලා දෙන. නන්දි රාග සාගතා, ආස්වාදයෙන් ඇලෙන සුළු. ඒ තැන සතුටින් පිළිගන්න යම් තණ්හාවක් ඇද්ද, අන්නේ තණ්හාව තමයි මේ දුක පවත්වන්න මූලික වෙන්නේ. මේ තණ්හාව ඇති වෙන්නේ කොයිද? කාම තණ්හා වශයෙන් හෝ භව තණ්හා වශයෙන් හෝ විභව තණ්හා වශයෙන් හෝ තණ්හාව ඇති වෙන්නේ කොහෙද? පංච උපාදානස්කන්ධය කෙරෙහි. රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංඛාර කෙරෙහි, විඥාන කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ. වෙන ඇති වෙන්න තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, දැන් තණ්හාව නම් පුනර්භවය ඇති කරන, තණ්හාව නම් දුකට හේතුව, මේ පංචපාදානස්කන්ධයේ මේ දක්වා පවතින හේතුව ඒක නම්, එහෙනම් මේ දුක නැති කරන්න මොකද කළ යුත්තේ? ඒ තණ්හාව නැති කළ යුතුයි. මේ කාරණේ බොහොම ලස්සනට තේරෙනවා, තේරුම් ගන්න පුළුවන් එකක්. ආත්මයක් නැති බව, ආත්මයක් කියන්නේ ස්ථිර වූ දෙයක් නැති බව. ස්ථිර වූ දෙයක් තිබුණා නම් ඒක හේතුඵල ධර්මයෙන් ගොඩනගිච්ච එකක් නෙවෙයි. හේතුඵල ධර්මයෙන් තොර දෙයක් නැහැ. හටගත් යමක් තියෙනවා, ඒ සියලු දේම හේතු නිසා ඇති වෙලා තියෙනවා. ඒ හේතු නැතිවීමෙන් ඒක නැති වෙලා යනවා. මේක තේරුම් ගත්තට පස්සේ එයාට පුළුවන් මේ දුක නැති කරන්න පුළුවන් කියන මතයේ ඉඳලා ඒ සඳහා වැඩපිළිවෙළක යෙදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දුක නැති කරන්න තියෙන්නේ මොකද්ද? යෝ තස්සායව තණ්හා, ඒ තණ්හාවම ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ කරන්න ඕන. චාගෝ දුරු කරන්න ඕනි, පටිනිස්සග්ගෝ දුරින්ම දුරු කරන්න ඕනි, මුත්‍ති මිදෙන්න ඕනි, අනාලයෝ ඇල්ම අතහරින්න ඕනි. අන්න ඒ කාරණේ පිරිස තමයි අපි මේ සමත විදර්ශනා වඩාගෙන, සීල සමාධි ප්‍රඥා වඩාගෙන මේ ධර්ම මාර්ගයක ගමන් කරන්නේ. මේක තියෙනවා මේ ධර්මය අවබෝධ කරගත යුතු ආකාර ද්වාදසාකාරං, ආකාර 12ක්. අපටත් ඒ විදියමයි. අපිත් ඒ 12 ආකාරයටම අවබෝධ කළ යුතුයි. පළවෙනි එක තමයි මේ දුක කියලා කියන්නේ ඒක අවබෝධ කළ යුතු සත්‍යයක්. ඒ සත්‍යය අවබෝධ කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා. ඒ දුක අවබෝධ කළ යුතු සත්‍යයක්. ඒ දුක සත්‍යයක් බව, ආර්ය සත්‍යයක් බව ඉස්සෙල්ලාම අපි තීරුම් ගන්න ඕන. දුක ආර්ය සත්‍යයක් බව තීරුම් ගන්න ඕන. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා මේ පළවෙනි එක. දෙවෙනි එක දුක ආරේ සත්‍යයක් බව තේරුම් ගන්න ඕනේ. කොහොමද මේක තියෙනවා? ඉදං දුක්ඛං ආරේ සත්‍යං තිමේ භික්ඛවේ. භික්ඛවේ කියේ මහණෙනි, මට මේ දුක ආරේ සත්‍යයක් කියන එක අවබෝධ කිරීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන සත්‍යයක් මේ දුක කියන්නේ කියලා. පුබ්බේ අනනොසතේස ධම්මේසු, කිසි දවසක මම ආපු නැති, කිසි දවසක මම අහලා නැති එකක්. චක්කු මුදපාදි, මට එහෙම අවබෝධයක් ඇති වුණා. ඥාන මුදපාදි, මට එහෙම ඥානයක් ඇති වුණා. පඤ්ඤා මුදපාදි, මට එහෙම ප්‍රඥාවක් ඇති වුණා. විද්‍යා මුදපාදි, මට විද්‍යාවක් ඇති වුණා. ආලෝක මුදපාදි, මට ආලෝකයක් ඇති වුණා. ධර්මාලෝකයක්, අවබෝධයක්. මොකක්ද අවබෝධය? මේක ආර්ය සත්‍යයක්. මොකක්ද දුක ආර්ය සත්‍යයක් කියලා මට ඇති වුණා වෝනේ. එළුම්නස ප්‍රකාශ කළා. ඊළඟට අපටත් මේ මතයට අපි එන්න ඕනේ මේ ධර්ම මාර්ගය යනවා නම්. ඊළඟ එක සංකෝපනිදං දුක්ඛං ආර්ය සත්‍යං, මේ ආර්ය භාවයට පමනුනේ මේ දුක්ඛ සත්‍යය, දුක්ඛ ආර්ය සත්‍යය. පරිඤ්ඤයන්ති, මේ අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය වන ආකාරයට අවබෝධ කළ යුතුයි කියලා. අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය වන ආකාරයට අවබෝධ කළ යුතුයි කියලා චක්කුං උදපාදි. මොකද උනේ? ධම්මස ඇති වුණා. ඥානං උදපාදි ඥානය ඇති වුණා. විපඤ්ඤා උදපාදි ප්‍රඥාව ඇති වුණා. විද්‍යා උදපාදි විද්‍යාව ඇති වුණා. ආලෝකය ඇති වුණා. එහෙමනම් පින්වතුනි අවිද්‍යාවත් තණ්හා ප්‍රහාණය වන ආකාරයට මේ දුක අවබෝධ කළ යුතු එකක් කියන දෙවෙනි කාරණේ ඒක අපි අප තුලත් ඇති කරගත යුතුයි. ඒක ඒ පිණිස තමයි මේ සමථ විදර්ශනාව දන්නේ. එතකොට දැන් කරුණ කීයද? දෙකයි. තුන්වෙනි එක මේ දුක්ඛාරය සත්‍යය අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වෙන ආකාරයට ඉස්සෙල්ලා අවබෝධ කළ යුතුයි කියන මට්ටමේ. ඊට පස්සේ අවබෝධ කළා කියලා. අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වෙන ආකාරයට අවබෝධ කළා කියලා උන්වහන්සේට ධම්මස පහළ වුණා, නුවණ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. දැන් කීයද? ඕකට තමයි ත්‍රිපරිවර්ත කියලා කියන්නේ. ත්‍රිපරිවර්ත කියන්නේ කොටස් තුන. ආකාර 12යි. දැන් එතන තියෙන්නේ ආකාර 3යි. කොටස් 3යි. දුක ආර්ය සත්‍යයක් බව පළවෙනි කොටස. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය අවිද්‍යාව තණ්හාව දුරු වෙන ආකාරයට අවබෝධ කළ යුතු බව දෙවෙනි කොටස. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය වූ ප්‍රහාණය වී යන ආකාරයට අවබෝධ කරපු බව තුන්වෙනි කොටස ත්‍රිපරිවර්ත. එතකොට දුක්ඛාරය සත්‍යයට කොටස් තුනයි. ඊළඟට දැන් ඔන්න දුක. ඊට පස්සේ තමයි ගැටලුව විසඳෙන්නේ. දැන් මේ දුක තමා කළා, අනුන් කළා, කවුරුත් නැව්වා. ඔය කතාවල් මෙතනදි නෑ. මොකද හේතුව? මේ අවබෝධ කරන දුකට හේතුවක්. ඒ දුකේ හේතුව පැහැදිලිවම දකිනවා. ඉදන් දුක්ඛ සමුදය අරිය සත්‍යන්ති. මොකද්ද මේ පුනර්භවය ඇති කරන මේ තණ්හාවමයි මේ දුකේ හේතුව කියලා ආර්ය සත්‍යයක් හැටියට ඉස්සල්ලාම අවබෝධ කරනවා. ආර්ය සත්‍යයක් හැටියට. ඒක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කිරීම. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දැන් අර දුක්ඛාරය සත්‍ය අවිද්‍යාව තණ්හා ප්‍රහාණය වෙන ආකාරයට අවබෝධ කළ යුතුයි කියලා ඥානය තුනේ. දැන් මේකේ පළවෙනි එක තමයි දුක්ඛාරය සත්‍ය. දුක්ඛ සමුදය ආරය සත්‍ය. තේරෙනවද මේ කියන්නේ? ඔව්, දුක්ඛ සමුදය ආරය සත්‍ය. මේ දුක්ඛ සමුදය, දුක්ඛ සමුදය කියන්නේ දුකට හේතුව, දුක සකස් කරන හේතුව ළඟ තියාගත යුතු එකක්ද ප්‍රහාණය කළ යුතු එකක්ද? දෙවෙනි වතාවට උන්වහන්සේට තේරෙනවා මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතු එකක් බව අවබෝධ කරනවා. ඔය මතවලට අපිත් ඉන්නට ඕන. එහෙම නැත්නම් අපට ආර්ය මාර්ගය ඉස්සරහට යන්න බෑ. දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතු එකක් කියලා අවබෝධයට පැමිණෙනවා. ඊට පස්සේ ප්‍රහාණය කළ යුතු එකක් කියලා අවබෝධයකට ආවනම් ඊට පස්සේ ප්‍රහාණය කිරීම කරන්න පුළුවන් එකක්ද බැරි එකක්ද? පුළුවන් එකක්. ඒ මතයට එන්න යමාරු. ඒ මතයට ආවම කරන්න පුළුවන් එකක්. දුක්ඛ සමුදය දුකට හේතුව ප්‍රහාණය කළ යුතු දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේට ධම්මස පහළ වුණා. ඊළඟට දුක්ඛ සමුදය, ඒ කියන්නේ මේ තණ්හාව ප්‍රහාණය කළා කියලා උන්වහන්සේට අවබෝධය පහළ වුණා. එතකොට කරුණ කීයද එතන? එතන 3යි. එතකොට එතන කොටස් 3යි. නෑ, එතන දුක්ඛ සමුදයට කොටස් 3යි. ඒක තමයි ත්‍රිපරිවර්ත කියන්නේ. අවු දැන් ආකාර කීයද? 6යි. දුකේ ආකාර 3යි, සමුදය ආකාර 3යි. ඊළඟට දුක්ඛ නිරෝධය. නිරෝධය කියන්නේ නැතිවීම. නැතිවීම කොහොමද? නැතිවීමද මේ දුකේ? නැතිවීම දුක නැතිවෙන්න නම් මොකද කරන්නේ? දුක නම් ඵලේ. ඒ ඵලේ නැතිවෙන්න නම් මොකද නැතිවෙන්න ඕනේ? හේතුව නැතිවෙන්න ඕනේ. අන්න එතකොට දුක්ඛ නිරෝධය කියලා බුදුරජාන් වහන්සේ පෙන්නේ මොකද්ද? ඒ තණ්හාවම ප්‍රහාණය කිරීම. ඒක ආර්ය සත්‍යයක් කියලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒක තමයි දුක්ඛ නිරෝධාර සත්‍යයේ පළවෙනි කොටස. දුක් නැති කිරීම ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කිරීම. ඊළඟට දුක්ඛ නිරෝධං ආර්ය සත්‍යං සච්චිකාතබ්බං. ඒක තමන් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනි. දුකට හේතු නැති නැති කර බවට ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියලා. උන්වහන්සේට ධම්මස පහළ වුණා, ඥානේ පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා. ඊළඟට දුක ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන මතයේ හිටියාම ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන මතයේ හිටියාම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා උන්වහන්සේ දුක්ඛ නිරෝධං ආර්ය සත්‍යං සච්චිකතං කියේක සාක්ෂාත් කළා. ප්‍රත්‍යක්ෂ ඒ සඳහා තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුකින් නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල. ඒක ආර්ය සත්‍යයක් කියලා ඒක අවබෝධ විය යුතුයි. ඒක පළවෙනි එක. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය සත්‍යයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ආර්ය සත්‍යය පුරුදු පුහුණු කළ යුතුයි කියලා අවබෝධ වුණා බුදුරජාණන් වහන්සේට. පුරුදු පුහුණු කළ යුතුයි කියලා අවබෝධ වුණේ නැත්නම් පුරුදු පුහුණු කරයිද? නෑ. පුරුදු පුහුණු කරන අවස්ථාවක් ඇති වෙන්නේම ඒක පුරුදු පුහුණු කළ යුතුයි කියන තේරුම් ගැනීමට පැමිණීමෙන්. එතකොට ඔක්කොම කරුණු කීයද? 12යි. දුක්ඛාර සත්‍යයේ කොටස් 3යි. සමුදයාර සත්‍යයේ කොටස් 3යි. නිරෝධාර සත්‍යයේ කොටස් 3යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් 3යි. මේකෙන් සෝතාපන්න වීම පිණිස ශ්‍රාවකයන් ශිෂ්‍යලාම පැමිණෙන්නේ මුල් කොටස් 4ක. ඒ තමයි දුක ආර්ය සත්‍යයක්. දුකට හේතුව ආර්ය සත්‍යයක්. දුක නැති කිරීම ආර්ය සත්‍යයක්. ඒ සඳහා තිබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය සත්‍යයක් කියන්නේ මේ මුල් කොටසට පැමිණීමෙන් තමයි ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඕනම කෙනෙකුට ඒ මුල් කොටසට එන්නේ නැතුව ආර්ය මාර්ගයේ සම්මා දිට්ඨිය ගන්න බෑ. ඊට පස්සේ තමයි දෙවෙනි පියවරට එන්නේ. මොකද මේ දුක අවිද්‍යා තණ්හා දුරවන ආකාරයට පිරිසිඳ අවබෝධ කළ යුතුයි. දුකට හේතුව සමුදය ප්‍රහාණය කළ යුතුයි. ඒ තණ්හා නිරුද්ධ කළ බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය කුරුදු පුහුණු කළ යුතුයි කියලා ඊළඟ මතයට එන්නේ අපි. අර මූලික වශයෙන් දුක පිළිබඳ ඥාණය, දුකට හේතුව පිළිබඳ ඥාණය, දුක් නැති කිරීම පිළිබඳ ඥාණය, ඒ සඳහා තියෙන වැඩ පිළිවෙල පිළිබඳ ඥාණය ඇතිවීමෙන්. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන පළවෙනි පියවර. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥාණය කියන්නේ ඒක. තේරුණාද කීපේක? තේරුණාද? එහෙමනම් අපි කාටත් ඉස්සෙල්ලාම ඇති කරගන්න තියෙන්නේ මොකද්ද ඥාණය? දුක ආර්ය සත්‍යයක් කියන ඥානෙ. දුකට හේතුව ආර්ය සත්‍යයක් කියන ඥානෙ. දුක් නැති කිරීම ආර්ය සත්‍යයක්. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය සත්‍යයක් කියන මේ ඥානයට පැමිණීමෙන් සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ලෞකිකද ලෝකෝත්තරද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස තමයි අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම, ධන සමාධිය වැඩි වීම, සමුති දර්ශනාවදී මේ ඔක්කොම කරන්නේ ඒකට. ඒ සම්මාදිට්ඨිය ඇති වුණොත් එයා සෝතාපන්න. එතන ඉඳලා යාට මාර්ගය තේරෙනවා. ඉතින් ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මාණිනි මේ චතුරාර්ය සත්‍ය ඔය කොටස් තුනින් ආසිතුව මේ චතුරාර්ය සත්‍ය එක එක ආර්ය සත්‍යයකට කොටස් තුන ගානේ ආකාර 12කින් ඒ විදිහටම වැටහෙන තුරු පාරිශුද්ධ ලෙස වැටහෙන තුරු මේ දෙවියන් බව මරුණු සහිත ලෝකේ ශ්‍රමණ බමුණන් සහිත දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණා කියන ප්‍රකාශය කළේ නෑ කියනවා. ඒ වැටහීම ඇති වෙන තුරු යම් දවසක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව වැටහීම ඇති වුණේ යම් දවසකද, ඒ වාරි සත්‍ය හැටියට දුක ප්‍රහාණ දුක අවබෝධ කළ යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිරෝධය සාක්ෂාත් කළ යුතුයි, මාර්ගය වැඩි යුතුයි, ඊළඟට දුක අවබෝධ කළා, සමුදය ප්‍රහාණය කළා, නිරෝධය සාක්ෂාත් කළා, මාර්ගය වැඩුවා කියලා යම් දවසකද පරිපූර්ණ යථාභූත ඥානයක් ඇති වුණේ, අන්න එදා තමයි කියනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ප්‍රතිඥා දුන්නේ. දෙවියන් දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නේ. ඉතින් උන්වහන්සේ ඒක ප්‍රකාශ කරනවා, ඥානං ච පනමේ දස්සනං උදපාති. මහණෙනි මට දැන් මේ පිළිබඳ පුදුම අවබෝධයක් තියෙනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති, මාගේ මේ අරහත් ඵල විමුක්ති මේ ලෝකේ කිසිම දෙයකින් හොල්ලන්න බෑ. අයමන්ති මා ජාති, මේක තමයි මගේ අන්තිම ආත්ම භාවය. නැති දහන් පුනප්පව, ආයේ කර්ම විපාක හැදෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරාම භික්ෂුන් වහන්සේ බොහොම සතුටු වුණා. ඉතින් ඒකෙදී ඒක සවන් දීගෙන හිටපු කොණ්ඩඤ්ඤාමඳුරන්ට විරජං කියන්නේ ඔව්, ඒ කියන්නේ කිලුටක් නැති විහිිත මලං. ඔව්, ඒ කියන්නේ මේ මතවාද වලින් කිලුටි වෙච්ච නැති දහම් මැස ඇති වුණා. ඒ කියන්නේ මේක වැටුණා කාරණේ මේකයි කියලා. මොකද යංකින්ච සමුදේ ධම්මං, හට ගන්නා වූ යම් ධර්මයක් ඇද්ද සබ්බන්ත නිරෝධ ධම්මං. ඒ සියලු දේවල්ම වෙනසී යන ධර්මතාවයෙන් යුක්තයි. සමුදය නිරෝධ, ඒ කියන්නේ මේ හේතුව නිසා ඵලය හට ගන්න ධර්මතාවයෙන් යුතු දේ තුළ හේතුව නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වෙන ධර්මයෙන් යුක්තයි කියලා මේ හේතුඵල ධර්මතාවයේ වැටහෙනවා. ඊට පස්සේ මොකද වුනේ? එහෙම කොණ්ඩඤ්ඤාමඳුරෝ සෝතාපන්න වුණාම දෙවිවරු මොකද කළේ? භූමිවාසී දෙවිවරු සද්දමනුස්සාවේසුන් කියන්නේ නෑ, ඒක නෙවෙයි. මොකක්ද කිව්වේ හඳ නංගල? මේක තේරෙන්න තිනිසයි දැන් ඔය පිරිත් පොළවල් වල සද්ද මනුස්සාවේසුන් කියලා එනකට සාදු කියනවා, සමහරු බෙර ගහනවා, වෙඩි පත්තු කරලා නිඳා කරනවා. ඒකට ඇයි එහෙම කරන්නේ? ඒක තේරුම් දන්නේ නැති නිසා. ඒක නිඳාවක්. සද්ද මනුස්සාවේසුන් කියන එකට ඒක ගැන තමන් හිතලා සන්තෝෂයෙන් ඉන්න එක කාරණයක් කියලා ඉතින් සද්ද මනුස්සාවේසුන් කියන්නේ ප්‍රීතිගෝසා ප්‍රවත්ව කොහොමද? මෙන්න මේ. ඒතම් භගවතා දෙවරු කියනවා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බාරාණසියන් 25 මිගදායේ, බරණසේ 25 මිගදායේ අනුත්තරං අනුත්තර වූ ධම්මචක්කං ධම්මචක්‍රය ධර්මචක්‍රයේ පවත්තං පවත්තනසේක අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා. මේ ලෝකේ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණේන කිසිම බ්‍රාහ්මණයෙකුට දේවේන කිසිම දෙවියෙකුට, මාරේන කිසිම මාරයෙකුට, බ්‍රහ්මුණා කිසිම බ්‍රහ්මයෙකුට මේ ලෝකේ කාටවත් ඒක ආපස්සට හරවන්න බෑ කියලා ප්‍රීති ගෝසා කළා. ඕක කිව්වේ සාදු කියලා නෙමෙයි. මේ කොටස සීකරන්න නැතුව අසත්‍ය මනුස්සාවේසුන් කියපු ගමන් ගහන සුරක් පට්ටු ගහන වෙඩි පත්තු කරන විකාර කරන. ඒකනි කොච්චර වැරදිද? දැන් මේ දෙවිවරුන් සතුටක් ප්‍රකාශ කරන්නේ කොහොමද? මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බාරණසි විසිපතන මිගදායේ අනුත්තරෝ ධම්මචක්‍රයේ පාත්‍රූසේක මේක මේ ලෝකෙ වෙන කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට කිසි කෙනෙකුට මේක ආපස්සට හරවන්න බෑ. ඒක ප්‍රකාශ කළේ. ඒ සන්තෝෂේ ප්‍රකාශ කළේ, ඒ ප්‍රකාශය කළේ. සාදු කිව්වනේ මේ ප්‍රකාශ කළා. හඬ නගා ඒ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කළ බව දන්නේ කෙනෙක් වැඳගෙන සද්ද මනස ආවේශම් කියවම හිතන්නේ සාදු කිව්වා කියලා. සාදු කිව්ව නෙමෙයි. මේක තියෙන්නේ මෙහෙමයි. ඒ දෙවිවරු සතුටින් මොකද්ද කළේ? මොකද්ද කරපු ප්‍රීති ගෝසාව? ප්‍රීති ගෝසාව තමයි බරණස ඉසිපතන මිගදායේ ඒ භාග්‍ය බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රයේ පැවැත්තුවා. මේක මේ ලෝක කිසි කෙනෙකුට ආපස්සට හරවන්න බෑ කියලා ප්‍රීති ගෝසා කළා. එහෙම ඒක තීරුම් අරගෙන සාධුකාර දුන්නා නම් හරි. ඒක තීරුම් අරගෙන සාධුකාර දීපු අය ඉන්නවද? මන්ද මට නම් මේ පිරිත්කියවල මට ඒ කියන එක තේරෙන්නේ නැහැ. ඒක තමයි. දැන් මේ දැන් මහපිරිත කියන වෙලාවට තේරෙනවද? මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැද අදිනවා. මට තේරෙන්නේ නැහැ. අකුරින් අකුර අදිනවා. අන්න හරි. තවද කිව්වා හරියට. අකුරින් අකුර අදිනවා මිසක් ඒක වචන පැහැදිලි උච්චාරණය කරලා තේරෙන භාෂාවකින් කියන්නේ නැහැ. ඉතින් ඔක එතකොට ඉතින් ඔක්කොම දැන් එකට දෙකට අතරනේ මේ ධම්මචක්ක සූත්‍රය කියන්නේ. පිරිත් කියවලනේ. හොඳටම නිදිමත වෙලාව. ඉතින් මොකද කරන්නේ? බිත්ති වලට හේතු වෙලා උපාසකම්මලා කීප දෙනෙක් ඉන්නවා. අරක වෙනකට මන්න සුරප්පට්ටු ගහනවා, කච්චි වෙඩි ගහනවා. ඉතින් උපාසක නිදිමත එහෙම සාදු කියනවා. ඕක නේද දැන් තියෙන්නේ? ඔක මොකද්ද? මන්නම මට තේරෙන්නේ ඔක මේ නිදිමත වෙලාට නෙමෙයි හොඳ සීබුද්ධිය තියෙන වෙලාවට කියන්න ඕන පිරිතක්. මේක කරුණ සහිතව තේරු පුදුමාකාර සතුටක් ආස්වාදයක් ලබන්න පුළුවන් පිරිතක් මේ. මේ ධම්මසක්කවතුන් සූත්‍රය මම මගේ ජීවිතේ වැඩිපුරම කියලා තියෙන පිරිත මේ. හරි ප්‍රීතියක් සතුටක් ලැබෙනවා මේක කියන වෙලාවේ මේක අර්ථය දැනගන්න ඕන තේරුම. තේරුම දන්නේ නැතුව කියලා වැඩක් නැහැ. මන්නම් ඔය දැන් ඔය පිරි සම්ප්‍රදාය නම් ඉතින් ඒක විහිළුවක් වගේ මට නම් තේින්නේ. මේ එතකොට තේරෙන භාෂාවකින් අපි මේ ධර්මයේ කතා කරන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ අපිට. ඉතින් සාධුකාර දෙන්න ඕනේ. අපි කියමු දැන් සද්ද මනුස්ස ආවේසුන් කියන එකට සාධුකාර දෙන්න ඕනේ. දැන් මේක තියෙන මෙන්න මෙහෙම. සිංහල කොටසේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්සක්කවතු කල්ලි මහණුක විසින් හෝ බමුණුක විසින් හෝ දෙවියෙකු විසින් හෝ මරෙක විසින් හෝ බඹෙකු විසින් හෝ ලව කිසිවෙකු විසින් හෝ නපත්‍ය යකි මේ අනුත්තර ධම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ පාක්තන ලදයි භූමාට දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්සූහ වරන් ඇතුළ තියෙන සාධුකාර දුන්නාහුය. එතකොට සාදු කියලා කියේ මොකක්ද? මොකක් කියලාද කියන්නේ? මේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා. අපගේ භාග්‍ය බුදුරජාණන් වහන්සේ ආයේ මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට හරවන්න බැරි විදිහට ධර්ම චක්‍රය පවත්වා කියලා. තාම මේ ධර්ම චක්‍රය නේද පවතින්නේ? මේ අද මේ පවතින්නේ මේ ධර්ම චක්‍රයෙන්. එහෙනම් තවම බැරි වුණා දෙවියන් බඹුන් මනුස්සයත ලෝකේ කාටවත් ඒක අනිත් පැත්ත හරවන්න බෑ. ඒක තවම බෑ. උන්වහන්සේ පිරිනම් පාලා දෙන්න 2500කට වැඩි. ඒක නිකන් නෙමෙයි මියවුනේ. ඒක ඊට පස්සේ ඒ දෙවිවරුන්ගේ ශබ්දය අහලා බුම්මානන් දේවානන් සත්තන් සුත්තන් ඒ බුහුම්්‍යස් දෙවරුන්ගේ ශබ්දය අහලා චාතුම් මහරජික දෙවරු ඔව් ඒ විදිහට ප්‍රීති ഘോഷා කළා මේ ප්‍රකාශ කළා චාතුම් මහරජික දෙවරුන්ගේ ප්‍රකාශය අහලා යාමයේ තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මාන රතේ පරිනිමිත වසවත් කිවි ලෝකවල අකනිටා බඹලෝ දක්වා දෙවරු මේ ප්‍රකාශ කළා එහෙමනම් බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා පැවැත්වූ වෙලාවේ මුළු ලෝකෙම එකතු වෙච්ච වෙලාවක් ඒක සවන් දෙන්න ඉතිය තේන කනේන තේන මොහොතේන ඒ මොහොතේ ඒ ක්ෂණේ යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අපුග්ගංචි අකනිටා බබලෝ දක්වාම සම්දේ පෙතුරුණා මේ දසසහස්‍රී ලෝක ධාතු සහස්‍රී ලෝක ධාතු කියන්නේ මොකද මේ හිරිසඳු දෙකෙන් ලෝක දහසක් ලෝකෙ එළි වෙනවා ඒක ආලෝක වෙනවා ඒ වගේ මන්දාසිනි දහහක් දහහක් තමයි දසසහස්‍රී කියන්නේ එතකොට ඒ වගේ මන්දාසිනි 10ක් කියන්නේ දසසහස්‍රී කියන්නේ දසදහසක් දසදහසක් ලෝක ධාතු වලටම පැතිරුණා ආලෝකය පැතිරුණා එහෙමනම් මේ දසදහසක් ලෝක ධාතු වලටම එක බුදුරජාණන් වහන්සේ නමක් දසදහසක් ලෝක ධාතු වලටම එක බුදුරජාණන් වහන්සේ නමයි පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා මිනිස් පියසට උපදින්නේ මොකද මිනිස් ලෝකෙ වඩින්නේ ඇයි පොත මිනිස් ඈ නෑ ධර්මය අවබෝධ කිරීමේ සුදුසුකම් තියෙන අන්තිම පිරිස ඉන්නේ මිනිස් ලෝකෙ නිසා දිව්‍ය ලෝකේ බුදු කෙනෙක් පහළ වුණොත් අපිට යන කලදසා මොකද්ද ආන ඒ නිසයි මිනිස් ලෝකේ පහළ වෙන්නේ මේ මිනිස් ලෝකේ තමයි ධර්මය අවබෝධ කිරීමේ අවසාන තලය මෙතනින්ද ඉහළට මේ මිනිස් ලෝකේ ඉහළට දැන් බලන්න මිනිස් ලෝකේ ඉහළට නෙකම මේ මිනිස් ලෝකේ අකනිටා බඹලෝ දක්වා මේ සාදුනාද කරලා මේ දෙවිවරු ඔක්කොම පීති පොසා කරනවා ඒ වෙලාවේ දෙවිවරු තමයි වැඩිපුර ධර්ම අවබෝධ කරන්නේ මිනිස් ලෝකෙන් එක මිනිස්සයෙක් ඔව් නෑ මනුස්ස ලෝකේ තමයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අවසාන තලය. එතන ඉඳලා ඉහළට තියෙන අකනිටා බඹලෝ දක්වා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මිනිස් ලෝකේ පුළුවන්, සද්දිවි ලෝක 6ේ පුළුවන්, බ්‍රහ්ම ලෝක 16ේ පුළුවන් පුළුවන්. ඉතින් ධර්ම අවබෝධ කරන්න පුළුවන් නිසා නෑ මිනිස් ලෝකේ තමයි අවසාන කියන්නේ අන්තිම තලය. ඔව් මෙතනින් ඉහළට. ඉතින් මිනිස් ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නැත්නම් අවස්ථාවක් නෑ. මිනිස්යා. මිනිස් ලෝකේ ධර්මය දකින එකම තලය නෙමෙයි. මේක තමයි පල්ලෙහාම තලය. මෙතනින්ද ඉහළට ධර්මය දකින්න පුළුවන් ඕන කෙනෙකුට. සමහරට අපි ධර්මයේ කියනවා දැන් මෙතන. සමහරට අපි දන්නේ දෙවිවරු අහනවා ඇති. ඒගොල්ලෝ අවබෝධ කරනවා ඇති. ඕන තරම්. ඒකයි. කොම් ඒ ධර්මයේ සඳහන් වෙන මාර්ගඵල ලැබුවා කියන 80 කෝටියක්. දෙවිවරු. නෑ තිරිසන් සතුන් මාර්ගඵල ලබන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබුණා මේ තිරිසන් ලෝකේ නිරේ කියලා කියන්නේ බුදුසින් දකින්නේ නැහැ කියලා තියෙන එච්චර ආසනාවන්ත ලෝකයක් මේ මනු මේ හිතක් වැටෙන පහලට වැටෙන වැටෙන්න කිසි දවසක නැහැ. කලාතුරකින් සතෙකුට තමයි මිනිස් තිරිසන් ලෝකේ පිනක් කරගන්න ලැබෙන්නේ. ඔය දල්දා මාළිගේ ඇතෙකුට එහෙම මෙහෙම ලැබෙනව නැත්තම් නෑ. කලාතුරකින් සතෙකුට තිරිසන් ලෝකෙට හෝ වැටුනොත් නම් අවසානයි. වැඩක් නැහැ ජීවිතය ගැන කතා කරලා. ඉතින් මේ ධර්මයේ දැන් අපි කතා කරපු ධර්මයේ සඳහන් වුණා ආර්ය සත්‍ය හතරක්. ඒ ආර්ය සත්‍යයක් තෝරගන්න තමයි මතක තියාගන්න දුක, අවබෝධ කරලා ඉවර වෙලා ටික කාලයක් ගිහිල්ලා දුකට හේතු ප්‍රහාණය කරලා ආයි ටික කාලයක් ගිහිල්ලා නිරෝධී සාක්ෂාත් කරලා එහෙම එකක් නැහැ. යමෙක් දුක අවබෝධ කළාද ඒකේ තේරුම දුකට හේතුව ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කළා මාර්ගේ වැඩුවා. මේක එකට සිද්ධ වෙන එකක්. වෙන් කරලා තියෙන්නේ අපට මේක තේරුම් කර ගැනීම පිණිස. ඔව් ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ චක්‍රය කියලා රෝධේ. ඒකුණාංශ පාවිච්චි කරපු වචනේ. ඒ වචනේ පරිවෙණි කැටයන් වල තියෙනවා. ඒකට අපිට තේරෙන ඒ කාලේ ඉඳලා සම්මතයේ තියෙන එක තමයි. ධම්ම චක්‍රය කියවහම. ඉතින් මේ පැහැදිලිව අපට පේනවා අවබෝධ කිරීම පිණිස යමක් තියෙනවා. ඒ තමයි දුක. අපි යම් දෙයකින් දැක්කොත් අපි මේ අල්ලගෙන ඉන්නේ මම කියලා අල්ලගෙන ඉන්නේ ඇති වෙමින් නැති වෙමින් පවතින අනිත්‍ය ධර්මයට අයිති රූපයක්ද? මම කියලා අපි අල්ලගෙන ඉන්නේ ඇති වෙමින් නැති වෙමින් පවතින අනිත්‍ය ධර්මයට අයිති වේදනාවක්ද? මම කියලා අල්ලගෙන ඉන්නේ අපි ඇති වෙමින් නැති වෙමින් පවතින අනිත්‍ය ධර්මයට අයිති හඳුනා ගැනීම මාත්‍රයක්ද? මම කියලා අපි අල්ලගෙන ඉන්නේ ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්මතාවයට අයිති කර්ම රැස් වෙන චේතනාවක්ද? මම කියලා අල්ලගෙන ඉන්නේ මේ මායාකාරී සිතක් කියලා අපි අවබෝධ කරගත්තොත් අපි අවබෝධ කරගන්නේ දුක. ඒ ක්‍රියේටි තණ්හාව තමයි අපි ප්‍රහාණය කළොත් කරන්නේ. ඒ තණ්හාව ප්‍රහාණය කරපු බව තමයි අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. ඒ සඳහා තියෙන දේ තමයි අපි වඩන්නේ. අනිවාර්යයෙන්ම අපි සඳහා පැහැදිලිවම දුක හට ගන්නා තැන් සියල්ලම නෝනින් විමසුමස බැලිය යුතු. එතනගෙන අපි භාවනා වශයෙන් ඔය උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධ අනිත් වශයෙන් වඩන්නේ. දැන් අපි ඇස කන චක්කු විඥාන ස්පර්ශ වේදනාව සංඥා චේතනා අනිත් වශයෙන් වඩනකට වඩන්නේ මොකද්ද? ඇසේ හට ගන්න පංච උපාදානස්කන්ධය අනිත් වශයෙන් වඩන්නේ. කනේ හට ගන්න පංච උපාදානස්කන්ධය නාසයේ හටගන්න පංච උපාදානස්කන්ධය දිවේ හටගන්න පංච උපාදානස්කන්ධය කයේ හටගන්න පංච උපාදානස්කන්ධය සිතේ හටගන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මේවා තමයි අපි අනිත්‍ය වශයෙන් වඩන්නේ. අපි අත්දැක්කොත් දකින්න තියෙන ඕවා. දැන් එනම් කවුරු සාපේ